මහබැංකුව අධිපතිවරයා භාණ්ඩාගාරයේ නිලධාරීන් මහබැංකුවේ නිලධාරීන් පිටස්තර පාර්ශවයන් මේ ගනුදෙනුට සම්බන්ධ වෙච්ච ලංකා බැංකුවේ ඒ ප්‍රධාන දරවකරුවන් වෙනත් බැංකු ඒ සියලු දෙනා සහ අපි සමාජික හැටියට ප්‍රශ්න මතු කරපුවා ලිඛිතව ඒ සිද්ධ වෙච්ච සංවාදයන් මේ වාර්තාවේ තියෙනවා. මේක තියෙන්නේ වාචික සාක්ෂි සටහන් වාර්තා. එතන මේක අද කවුරුහරි කියනවා මේක මොකුතුනේ නැහැ කියලා ඕන කෙනෙකුට රටට මේ වාර්තාවෙන් අපිට ඔප්පු කරන්න පුළුවන් මේ සාක්ෂි සටහන් වලින් එතන සිද්ධ වෙච්ච කාරණා. ඒ විතරක් නෙමෙයි තරවකරුවන් අතරේ දුරකථන වලින් සිද්ධ වෙච්ච සාකච්ඡාවල් අපි ඒ දුරකථන සමාගම් වලින් ලබාගෙන පොදු ව්‍යාපාර කාර්යසභාවට ඉදිරිපත් කරා. මේ මහබැංකු අධිපතිවරයා පත් කරේ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යතුමා නිසා. එක්සත් ජාතික පක්ෂයෙන් මේ කමිටුව නියෝජනය කරපු මන්ත්‍රීවරු අද කියනවා නම් නෑ මෙහෙම ගනුදෙනුවක් වෙලා නෑ කියලා. අපි ඔවුන්ට කියනවා වෙන විවාද අවශ්‍ය වෙන්නේ නෑ මේක කියවන්න කියලා.